ධර්මානුශාසනාව. කරුණු පින්දුනි, මෙම ධර්ම දේශනාව පවත්වනු ලබන්නේ අතිපූජනීය නා උයනේ අරිය ධර්ම මාහිමිපාණන් වහන්සේ විසිනි. භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ. නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ. සංවරිත්වා සමාධානේ පඤ්ඤා සමාධි භාවනාමයේ ඥානං තේ. තුම්ලෝකාග්‍ර වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ තෙසැත්තෑ ඥාන සම්භාරය අතරින් සමාධි භාවනාමය ඥානේ හැඳින්වෙන වාක්‍යයක් මේ සූත්‍ර පාඨයෙන් කියවෙනවා. සංවරිත්වා සීලයෙන් සංවර වී සමාධානේ පඤ්ඤා සිත එකඟත්වයට පැමිණීමේ ප්‍රඥාව සමාධි භාවනාමය ඥානං සමාධි භාවනාමය ඥානයයි. මේ සමාධි භාවනාමය ඥානේ සම්බන්ධ හැඳින්වීමකටයි දැන් අපේ මේ මාතෘකාව. මේක පෙර සීලය පිළිබඳව සංක්ෂේප දේශනා දෙකක් සිද්ධ වුණා. අද සමාධිය පිළිබඳව කෙටි හැඳින්වීමකට සූදානම් වෙනවා. බුදුරජාණන් වහන්සේ සීලේ පතිස්සාය නරෝ සපඤ්ඤෝ යන ගාථාවෙන් උපතින් නැනවත් මිනිසෙක් සිව්පිරිසුදු සීලයක පිහිටා සිට වීරියක් තිනුනක් අවදි කරවාගෙන සමත භාවනා විපස්සනා භාවනා වැඩි යුතුයි කියා උපදෙස් දී තියෙනවා. මේ සමාධි භාවනා සම්බන්ධවයි දැන් අපේ අවධානය. සමාධි සම්බන්ධ ඉතා වැදගත් විස්තර විවරණයක් ත්‍රිපිටක අෂ්ට කතාවක් වන විසුද්ධි මාර්ගයේ මෙහිම සඳහන් වෙනවා. සමාධියේ පිළිබඳව තේරුම් ගැනීමට ප්‍රශ්නෝත්තර සාකච්ඡාවක් තියෙනවා. සමාධිය කියන්නේ කුමක්ද? සමාධියේ ලක්ෂණේ කුමක්ද? කවර අර්ථයකින්ද සමාධිය නම් වන්නේ? සමාධියේ ලක්ෂණ රස ප්‍රතිපත්තාන පදත්තාන කුමක්ද? සමාධියේ ප්‍රභේද කොච්චරද? සමාධියට සංකලේශ මොනවාද? සමාධියට වෝදාන්‍යවත් පිරිසුදු බව කුමක්ද? සමාධි භාවනා වඩන්නේ කොහොමද? සමාධි භාවනාවේ අනුසස් මොනවාද? මේ සම්බන්ධව ඉතා වැදගත් විස්තර විවරණයක් විසුද්ධි මාර්ගයේ 3 වෙනි පරිච්ඡේදයේ සඳහන් වෙනවා. එයින් සමාධිය කියන එක විස්තරාත්මකව දක්වන්න ගියොත් විශාල ප්‍රමාණයක හැඳින්වීමක් කළ යුතු වෙනවා. ඉතා සංක්ෂේපයෙන් හඳුන්වනවා කුසල චිත්තේකග්ගතා සමාධිය කියලා. කුසල් සිතක ඇත්තා වූ එකඟත්වයට කියනවා සමාධිය. කුසල් සිත්යේ සියල්ලම 21යි. සමස්තයක් වශයෙන් ගත්තොත් සීලමු කුසල් සිත් 21යි. ආමාචර කුසල් සිත් 8ක්, රූපාවචර කුසල් සිත් 5ක්, අරූපාවචර කුසල් සිත් 4ක් සහ ලෝකෝත්තර කුසල් සිත් 4ක්. ඒකේක කුසල චිත්තයක් ගානේ ජවන් සිතක් පාසා පවතිනවා ඒකග්ගතාව. ඒකග්ගතාව සර්වචිත්ත සාධාන චෛතසිකයක්. නමුත් මෙතන සම්මා සමාධි කියන වචනයෙන් ගැනෙන්නේ ජවන් සිත්වල එළඹෙන සම්ප්‍රයුක්ත වෙන ඒකග්ගතාවය. ඒකයි කුසල චිත්ත ඒකග්ගතා සමාධි. කුසල සිත එකඟත්වය සමාධිය නම් වෙනවා. කවර අර්ථයකින්ද ඒකට සමාධි කියන්නේ කියන ප්‍රශ්නය ගැන ඊළඟට හඳුන්වනවා. සමාධහනට්ඨේන සමාධි. සමාධහන අර්ථයෙන් තමයි මේකට සමාධි කියන්නේ. සමාධහන. සමාධහන කියන එක හඳුන්වන්නේ චිත්ත ඡායසක ධර්මයන් එක අරමුණක සමසමව මනාව පිහිටුවීමයි සමාධානය. ඒකාරම්මනේ චිත්තචේසිකානං ධම්මානං සමං සම්මාච ආධානං තපනන්ති බුත්තං හෝති. ඒකාරමුණක චිත්තචේසික ධර්මයන් සමසමව මනාව පිහිටුවාලීමයි සමාධානය කෙරෙමේ වචනින් කියවෙන්නේ. අපේ సంతානිය ඇති චිත්තචෛතසික ධර්මයන් නිතර නිතර විසිරි විසිරි පවතින්නේ. ඒ විසිරි විසිරි පවතිනා වූ චිත්ත సంతානේ චිත්තචෛතසික ධර්මයන් එකම අරමුණක සමසමව සංසුම්ව මනවින් පවතිනවා නම් ඒකයි මේ සමාධන කියන අර්ථයෙන් දැක්වෙන්නේ. තස්මා යස්ස ධම්මස්සානුභාවේන ඒකාරම්මනේ චිත්තචේතිකා ධම්මා සමං සම්මාච අවිච්ඡෙප්පමාන අවිච්ඡෙකින්න හොත්වා චිත්තංති. ඒ කියන්නේ යම් ධර්මතාවක අනුභවයෙන් එක අරමුණෙහි චිත්තචේතික ධර්මයන් සමසමව නොවිසිරි නොපැතිරි කම්පිත නොවි මනරින් පවතිනවා නම් මේක සමාදාන කියන වචනින් කියවෙනවා. සමාදාන අර්ථය ඉතා වැදගත් තේරුමක්. එතකොට මේ සමාදාන වූ සමාධියෙහි තියෙන ලක්ෂණය අවිච්ඡේප ලක්ෂණෝ සමාධි. සමාධියේ ලක්ෂණේ නම් ස්වභාවේ නම් නොවිසිරීම. චිත්තචෛතසික ධර්මයන් නොවිසිරීම සමාධියේ ස්වභාවයයි. විච්ඡේත විද්ධාංශන රසෝ මේ සමාධියෙන් සිදුවෙන කෘත්‍යය නම් විසිරෙන ස්වභාවේ නැති කිරීමයි. මේ අපේ සිතේ දොරටු සායකින් නිතර විසිරී යනවා. ඒ කියන්නේ අහසේ හමා යන සුනගක් වාගේ නිතර සිතේ විසිරී යනවා. ජල තලාවකට කැබලිති කටුවකින් හෝටුවකින් දමා ගැසුවා නම් ඒ වතුර චලනය වෙනවා. සුලඟට චලනය වෙනවා. ඒ වගේ අපේ සිත නිතර චංචලයි. ඒ වගේම අලු ගොඩකට ගලක් දැමුවා නම් සැනකින් අලු විසිරී යනවා. ඒ වගේ අපේ සිත චංචලයි විසිරී යනවා. ගහක් මුදුනේ නැත්තම් කොඩි කණුවක් මුදුනේ එල්ලනවාද කොඩිය නිතරම නැවතින්නේ නැතුව සෙලවෙනවා. ඒ වගේ මේ සිත නිතර චලිතයි. මෙන්න මේ චලිත ස්වභාවය ඇති චංචල ස්වභාවය ඇති සත්‍යය සංසිඳුවන්නේ යමක්ද? ඒ තමයි සමාධිය. සමාධිය කෘත්‍යය ඒ සිතේ චලනය සංසිඳීම එවැගේම කම්පිත වීම නැති කිරීමයි. සමාධිය වටහාගන්නේ කොහොමද? අවිකම්පන පච්චුපට්ඨානෝ. කම්පාවක් නැහැ. යම් කෙනෙකුගේ හිතේ සමාධිය තේනවා නම් අතක්පත් හෙලෙන්නේ නැහැ, සිතේවත් හෙලෙන්නේ නැහැ, හිත හෙලෙන්නේ නැති නිසා. මේ අපේ ශරීර අවයව පවා නිතර චලනය වන්නේ හිත අනුවයි. හිත සංපත් වෙනකොට, හිත නිසංසල වෙනකොට, හිත අවිචිත්ත වෙනකොට, හිත සමාධි වෙනකොට, කයයි වචනයයි හිතයි සම ඉරියව්වක්ම අවිකම්පිතයි. නිශ්චල වෙනවා. දැන් උසස් උසස් සමාධියක් ලබාගත් කෙනෙකු හරියට පිළිමයක් වාගේ නොසලී ඉන්න හැටි අපි අහලා තියෙනවා. නිරෝධ සමාපත්තියෙම තියෙන අවස්ථාවකදී කොච්චර උසස් සමාධියක්ද ගින්නෙන්වත් පිච්චෙන්නේ නැති මට්ටමට සිතේ ශක්තිය කයට බලපානවා. ඒ සිතේ තියෙන අවිච්ඡේප ස්වභාවයයි. අවිකම්පන වැටහීම් ආකාරය කියන්නේ කම්පාවක් නැහැ මේ සමාධියේ. සමහර විට හුස්ම ටිකක් නැති වෙනවා. සතරෙනි සමාධිය ලැබෙන අවස්ථාව, චතුර්ථ ඥාන අවස්ථාව වල හුස්ම ටිකක් නැති වෙනවා. ඒ චංචලයක් නැති වෙනවා. ඊළඟට සුඛිනෝ චිත්තං සමාධියති සුඛමස්ස පදත්තාන. මේ සමාධියට ආසන්න කාරණේ කායික මානසික නිරාමිස සැපයයි. කායික මානසික නිරාමිස සැපයක් ඇති තැනයි හිත සමාධි වෙන්නේ. ඒ නිසා සමාධියට ආසන්නම හේතුව සැපයයි කියන එක මේ පැහැදිලි වෙනවා. එතකොට සමාධියේ ලක්ෂණය අවිච්ඡේප බව නොවිසිරෙන බව. සමාධියෙන් සිදුවෙන කෘත්‍ය සම්ප්‍රත්‍යය වික්ෂේප ගතියේ සංසිඳ වීම. සමාධියේ වැටෙන ආකාරය කම්පාවක් චලනයක් නැති බව. සමාධියේ සාසන්නය නිරාමිස සැපය. ඊළඟට මේ සමාධියේ ප්‍රභේද රහසක් තියෙනවා. ඒවත් එක්තරා ප්‍රමාණයකින් තේරුම් ගැනීම වැදගත්. සමාධියේ ප්‍රභේද වශයෙන් ගතහොත් එකේ කොටස්, දෙකේ කොටස්, තුනේ කොටස්, හතරේ කොටස්, පහේ කොටස් රහසක් තියෙනවා. ඒවා සම්පින්දනය කරාම කොටස් 50ක් වෙනවා. ප්‍රභේද 50ක් වෙනවා. ඒ එකක් තමයි සමාධිය එක් ආකාරයකින් ඒක විදයි. අවික්ෂේප ලක්ෂණයෙන් සමාධිය එකක්. උපචාර අර්පණා වශයෙන් සමාධිය දෙකක් තියෙනවා. ලෞකික ලෝකෝත්තර වශයෙන්ද සමාධි දෙකක් තියෙනවා. සප්‍රීතික නිෂ්ප්‍රීතික වශයෙන්ද සමාධි දෙකක් තියෙනවා. සුඛසාගත උපේක්ඛාසාගත නමින්ද සමාධි දෙකක් තියෙනවා. දෙකේ ගොඩවල් හතරයි. උපචාර අර්පණා කියන්නේ කාමාවචර සිතේ පවත්නා නීවරණයටපත් වූ සමාධියට කියන උපචාර සමාධි. අර්පණා සමාධි කියන්නේ මහාගත ලෝකෝත්තර ධ්‍යාන සමාපatti බාටපත් වූ සමාධිය. ලෞකික සමාධි කියන්නේ කාමාවචර රූපාවචර අරූපාවචර කුසල සිත්ය ඇති සමාධිය ලෞකිකයි. ලෝකෝත්තර සමාධි මාර්ගඵල සිත්ය දෙන සමාධියයි. සප්‍රීතික නිප්‍රීතික කියන තැන චතුස්කක්‍රමයෙන් ප්‍රථම ඥානය, ද්විතිය ඥානය දෙක සප්‍රීතිකයි. තෘතිය ඥානය, චතුර්ථ ඥානය දෙක නිෂ්ප්‍රීතිකයි. අරූප සමාප්‍රති චතුර්ථ ඥානට අයිති. සුඛසාගත උපේක්ඛාසාගත කියනකොට ප්‍රථම ඥාන, ද්විතිය ඥාන, තෘතිය ඥාන තුන සුඛසාගතයි. ඉතිරි චතුර්ථ ඥානෙන් ඉහළ සීල සමාධි උපේක්ඛාසාගතයි. ඔය විදිහට දෙකේ කොටස් ටික. තුනේ කොටස් සැලකීමේදී හීන, මධ්‍යම, උත්කෘෂ්ඨ කියලා නැත්නම් හීන, මධ්‍යම, ප්‍රණීත කියලා සමාධියේ ප්‍රභේද තුනක්ද තියෙනවා. ඊළඟට සවිතක්ක සවිචාර සමාධි, අවිතක්ක විචාර මත් සමාධි, අවිතක්ක අවිචාර සමාධි කියලා තුනකුත් තියෙනවා. ප්‍රීතිසාගත, සුඛසාගත, උපේක්ඛාසාගත කියලා වේදනා වශයෙන්ද සමාධිය තුනක් තියෙනවා. ඒ වගේම පරිත්ත, මහග්ගත, අපමාන කියලා කොටස් තුනක් තියෙනවා. එතකොට මෙතෙන්දී හීන, මධ්‍යම, ප්‍රේත වශයෙන් ගන්නේ යම්කිසි ධ්‍යානයක් ලබාගත් පමණයි වශයෙන් බාටපත් වුණේ නැත්නම් ඒක හීන සමාධියක්. ඉක්මනින් බෙදෙනවා. යම්කිසි සමාධියක් මධ්‍යම ප්‍රමාණයට වශයෙන් කරගත්තා නම් ඒක මධ්‍යම සමාධියයි. ඉහළම මට්ටමට වශයෙන් බාටපත් කරගත්ත සමාධිය ප්‍රණීත සමාධියයි. හීන මධ්‍යම ප්‍රණීත. ඒ වගේම සවිතක්ක සවිචාර කියන්නේ ප්‍රථම ඥානී සමාධිය. විචාර දෙකම තියෙනවා. අවිතක්ක විචාර මත් කියන්නේ පංචක ක්‍රමයෙන් ගත්තාම දෙවෙනි සමාධියයි. ඒක විතර්කේ නෑ විචාර විචාර ප්‍රීති සුඛ ඒකාග්‍රතාව කියන්නේ. ඒකට කියනවා අවිතක්ක විචාර මාත්‍ර සමාධිය. අවිතක්ක අවිචාර සමාධිය කියන්නේ පංචක ණය ක්‍රමයෙන් නම් තුන්වෙනි, හතරවෙනි, පස්වෙනි ධ්‍යාන. චතුස්ක ක්‍රමයෙන් නම් දෙවෙනි, තුන්වෙනි, හතරවෙනි ධ්‍යාන. මේව අවිතක්ක අවිචාර. එවගේම සාධුරට මේ සමාධිය පිළිබඳව විස්තර හැඳින්වීමේදී ප්‍රීතිසාගත, සුඛසාගත, උපේක්ඛාසාගත කොටස් තුනක් තියුණා. එයින් ප්‍රීතිසාගත කියන්නේ චතුස්ක ණය ක්‍රමයෙන් නම් පළවෙනි, දෙවෙනි ධ්‍යාන ප්‍රීතිසාගත සමාධිය. තුන්වෙනි ධ්‍යානය පීතිය නැති නිසා ඒකට සුඛසාගත සමාධිය කියනවා. ඉන්හිහාට චතුර්ථ ධ්‍යානෙන් එහාට උපේක්ෂාසාගත සමාධිය. ඒ වගේම පරිත්ත සමාධි, මහාගත සමාධි, අප්‍රමාණ සමාධි කියලා කොටස් තව තුනකට බෙදෙනවා. එතන පරිත්ත සමාධි කියන්නේ කාමාවචර සිතේ හටගන්න උපචාර සමාධිය. මහාංගත සමාධිය නම් රූපාචර අරූපාචර ධ්‍යාන සමාධියයි. අපමාන සමාධිය නම් ලෝකෝත්තර සිත්යදෙන සමාධියයි. එහෙම කොටස් තුනකට බෙදෙනවා. සතරේ කොටස් වශයෙන් එනවා මෙහෙම දුක්ඛාපටිපදා දන්දාභිඤ්ඤා සමාධි. දුක්ඛාපටිපදා කිප්පාභිඤ්ඤා සමාධි. සුඛාපටිපදා දන්දාභිඤ්ඤා සමාධි. සුඛාපටිපදා කිප්පාභිඤ්ඤා සමාධි නමින් හතරේ කොටසක් තියෙනවා. ඒ වගේම පරිත්ත පරිස්සාරම්මන සමාධි, පරිත්ත අපමානාරම්මන සමාධි. අප්පමාන පරිස්සාරම්මන සමාධි, අපමාන අපමානාරම්මන සමාධි කියලා කොටස් හතරකට බෙදෙනවා. ප්‍රථම ඥාන සමාධි, ද්විතිය ඥාන සමාධි, තෘතිය ඥාන සමාධි, චතුර්ථ ඥාන සමාධි කියලා තවත් කොටස් හතරකට බෙදෙනවා. ආන භාගයේ සමාධි, තితి භාගයේ සමාධි, විශේෂ භාගයේ සමාධි, නිර්වේද භාගයේ සමාධි කියලා කොටස් හතරකට බෙදෙනවා. කාමාචර සමාධි, රූපාචර සමාධි, අරූපාචර සමාධි, ලෝකෝත්තර සමාධි කියලා කොටස් හතරකට බෙදෙනවා. ඡන්දාධිපති සමාධි, විරියාධිපති සමාධි, චිත්තාධිපති සමාධි, දීමංසාධිපති සමාධි නම්ින්ද කොටස් හතරකට බෙදෙනවා. එයින් දුක්ඛාපටිපදා දන්දා විඤ්ඤා කිවි යම් කිසි කෙනෙක් භාවනා කිරීමේදී බොහෝම දුකසේ නීවරණ යටපත් කරන්න වෙනවා. බොහෝම දුකසේ කායික මානසික වශයෙන් බොහෝ මහන්සි ගන්න වෙනවා සමාධිය ලබන්න. සමාධිය ලබාගත් අර්පණා ලැබීම බොහොම ප්‍රමාදයි. එවන්නන්ගේ සමාධියට කියන්නේ දුක්ඛාපටිපදා දන්දා විඤ්ඤා සමාධි. දුක්ඛාපටිපදා කිප්පා විඤ්ඤා සමාධි කියන්නේ තවත් කෙනෙකු සමාධි භාවනාවේදී බොහෝම මහන්සි ගන්නවා. වැඳාවල් වෙහෙසෙනවා. නීවරණ යටපත් කරගන්න බොහොම අමාරුයි. හැබැයි නීවරණ යටපත් කරගෙන උපචාර මට්ටමට ආවන් පස්සේ අර්පණා ලැබීම පමාවක් නැහැ. කිප්පාභිඤ්ඤා. එවන්නම්ගේ සමාධියද කියන්නේ දුක්ඛාපටිපදා කිප්පාභිඤ්ඤා සමාධි. තුන්වෙනි අවස්ථාව සුඛාපටිපදා දන්දාවිඤ්ඤා සමාධි. මූලික කටයුතු බොහෝම ලේසි. කායික මානසික සැනසෙල්ලේ නීවරණ මැඩ පවත්වා ගන්න සමත් වුණා. උද්ඝාන නිමිති ප්‍රතිභාග නිමිති ලබන්න පුළුවන් වුණා. නමුත් අර්පණා ධ්‍යාන ලබන්න හරිම පමයි. බොහොම බාධා වැඩි. එයන්නම්ගේ සමාධියද කියන්නේ සුඛාපටිපදා දන්දාවිඤ්ඤා සමාධිය. තවත් සමාධි කෙනෙක් බොහෝම සැපසේ කායික මානසික සැනසෙල්ලේ සමත භාවනා වැඩීමේදී පහසුවේ නීවරණ යටපත් කොට උග්ගා අනිමිති ප්‍රතිභාග නිමිති ලබා ගන්නවා. අර්පණා ලබන්නේ කිසි ප්‍රමාවක් නැහැ බොහොම ඉක්මනින් ලැබෙනවා. එවන්නම්ගේ සමාධියද කියන්නේ සුඛා ප්‍රතිපදා කිප්පා විඤ්ඤා සමාධි. මේ කොටස් හතරයි. එවාගෙම පරිත්ත පරිත්තාරම්මන, පරිත්ත අප්‍රමාණාරම්මන, අප්‍රමාණ පරිත්තාරම්මන, අප්‍රමාණ අප්‍රමාණාරම්මන කිවි යම් කිසි කෙනෙක් බොහොම කුඩා අරමුණක හසින භාවනාවක් වඩනවා. කුඩා අරමුණේම ප්‍රතිභාග නිමිත්ත ලැබෙනවා. එවන්නම්ගේ සමාධියට කියනවා පරිත්ත පරිස්සාරම්මන සමාධිය. තවත් සමහර කෙනෙක් කුඩාම අරමුණක මූලික වශයෙන් භාවනා පටන් ගන්නවා. නමුත් විශාල වශයෙන් ප්‍රතිභාග නිමිත්ත ලැබෙනවා. එවන්නම්ගේ සමාධියේ පරිත්ත අපමාන ආරම්මන සමාධියයි. තවත් කෙනෙක් විශාල අරමුණක මූලික පරිකාරම කරමින් සමාධිය වඩනවා. නමුත් ප්‍රතිභාග නිමිත්ත බොහෝම කුඩාවට ලැබෙනවා. එවන්නම්ගේ සමාධියේ අපමාන පරිත්තාරම්මන සමාධිය. තවත් කෙනෙක් විශාල වස්තුවක් අරමුණු කරගෙන මූලික භාවනා වඩනවා පරිකාරම භාවනා. ප්‍රතිභාග නිමිත්තක් ඒතරම් විශාලයට ලැබෙනවා. එවන්නම්ගේ සමාධියේ අපමාන අපමාන ආරම්මන සමාධිය. කොම ආරම්මන බෙදෙන්න හතරක් වෙනවා. ඊළඟට ප්‍රථම අධ්‍යාන, ද්විතිය අධ්‍යාන, තෘතිය අධ්‍යාන, චතුර්ථ අධ්‍යාන කියන්නේ අංග වශයෙන්. සිතක් විචාර ප්‍රීති සුඛ ඒකාග්‍රතා හත් අංග පහම තියෙන සමාධියේ ප්‍රථම අධ්‍යාන සමාධියයි. සිතාර විචාර නොමැතිව ප්‍රීති සුඛ ඒකාග්‍රතා අංග තුනක් ඇති සමාධිය ද්විතිය අධ්‍යාන සමාධියයි. සිතාර විචාර ප්‍රීති තුනම නැතුව සුඛ ඒකාග්‍රතා අංග දෙකක් ඇති සමාධිය ෘත්‍ය අධ්‍යාන සමාධියයි. විතර්ක විචාර ප්‍රීති සුඛ හතරම නැති උපේක්ෂා ඒකාග්‍රතා අංග දෙක ඇති සමාධිය චතුත්ථ ඥාන සමාධියයි. මේ අංග වශයෙන් සමාධි හතරට බෙදෙනවා. එයාට හාන භාගීය, පිටි භාගීය, විශේෂ භාගීය, නිරේධ භාගීය කිව්වේ යම්කිසි කෙනෙක් සමාධියක් ලබාගෙන ඒ සමාධිය ප්‍රථම ඥාන ලබාගත්තේ කෙනා කාම විචාරක හිත හිතා ඉන්නවා. සුභ ආරමුණු ගැන කල්පනා කරනවා. එහෙනම් ඔහුගේ සමාධිය වහාම නීවරණයන්ගෙන් යටවි පිරිහෙනවා. එවන්නම්ගේ සමාධියේ හාන භාගයේ සියේ සමාධිය. ද්විතිය ඥානි ලබාගත්තේ කෙනා විතරක බහුලව ඉන්නවා. තෘතිය ඥාන ලබාගත්තේ කෙනා ප්‍රීති බහුලව ඉන්නවා. චතුර්ථ ඥාන මේ ලබාගත්තේ කෙනා පටිඝාරම්මන බහුලව ඉන්නවා. වහා මේ සමාධි පිරිහෙනවා. එවන්නම්ගේ සමාධියද කියන්නේ හාන භාගයේ සමාධිය. සිටි භාගයේ සමාධිය කියන්නේ සමා ලබාගත් සමාධිය පමණක් නැවති ඉන්නවා. ඒක වඩන්නේ ඥාට යන්නේ නැහැ. ඒක ඇලියගෙන එහි බැඳීගෙන නිකාන්තයෙන් එහි ඉන්නවා. එයත් සංගේ සමාධියේ පිරිහීමක් දියුණුවක් නැති නිසා සිටි භාගයේ සමාධිය. තවත් කෙනේ සමාධිය ලබාගෙන මතුමත්යේ විශේෂ අධිගම සඳහා වෑයම් කරනවා. උසස් උසස් සමාධි ලබන්න අභිඥා ලබන්න වෑයම් කරනවා. එවන්නම්ගේ සමාධිය විශේෂ භාගීය සමාධියයි. යම් කෙනෙක් සමාධිය ලබාගෙන මඟඵල නිවන් සුව ලබන්න වෑයම් කරනවා. එවන්නම්ගේ සමාධිය නිර්වේද භාගීය සමාධියයි. මෙම සමාධියේ කොටස් හතරකට බෙදෙනවා. කාමාවචර සමාධි, රූපාවචර සමාධි, අරූපාවචර සමාධි, ලෝකෝත්තර සමාධි වශයෙන් තව කොටස් හතරකට බෙදුණා. කාමාවචර සමාධිය කිව්වේ මුලින් සඳහන් කළ උපචාර සමාධියමයි. අවර විදිහේ භාවනාවක් වැඩුවක් සිතේ නිවරණ යටපත් වෙමින් ලැබෙන සමාධිය කාමාවචර සමාධියයි. ඒකට කියන උපචාර සමාධි කියලා. රූපාවචර සමාධි කියන්නේ චතුස්ක ක්‍රමයෙන් ධ්‍යාන 4, පංචක ක්‍රමයෙන් ධ්‍යාන 5. අරූපාවචර සමාධි කියන්නේ අරූප සමාපatti 4. ලෝකෝත්තර සමාධි කියන්නේ මාර්ග 34 සහ ඵල 34 ඇති සමාධිය. මේ විදිහට භූමි වාසයෙන් හතරකට බෙදෙනවා. නැවත ඡන්දාධිපති, විරියාධිපති, චිත්තාධිපති, වීමංසාධිපති කියා සමාධියේ කොටස් හතරකට බෙදෙලා තියෙනවා. ඡන්දාධිපති සමාධිය කියන්නේ යම් කිසි කෙනෙක් බලවත් ඡන්දයේම මුල් කොටගෙන සමාධි භාවනා වඩනවා. අනෙක් තුන පරිවාර වෙනවා, අනුගාමික වෙනවා. එවන්නම්ගේ සමාධියේ ඡන්දාධිපති සමාධිය. තවත් කෙනෙක් වීරිය පෙරක කොටගෙන වීරිය ප්‍රධාන කොටගෙන සමාධි වඩනවා. එවන්නම්ගේ සමාධිය විරියාධිපති සමාධියයි. තවත් කෙනෙක් කුසල චිත්තය ප්‍රධාන කොටගෙන ධ්‍යාන වඩනවා. එවන්නම්ගේ සමාධිය චිත්තාධිපති සමාධියයි. තවත් කෙනෙක් ප්‍රඥාව පෙරක කොටගෙන සමාධිය වඩනවා. එවන්නම්ගේ සමාධිය දීමන්තාධිපති සමාධියයි. මේ මාධිපති වශයෙන් සමාධියේ කොටස් හතරකට බෙදී යනවා. කොටස් පහකට බෙදෙන්නේ ධානාංග පහම වශයෙන් පංචක ධාන වශයෙන් ප්‍රථම ධාන, ද්විතිය ධාන, තෘතිය ධාන, චතුර්ථ ධාන සහ පංචම ධාන කියලා. ඒ කියන්නේ සමහර යෝගාවචරයේ ප්‍රථම ධානය ලැබෙනවා. ප්‍රථම ධාන අංග පහක් තියෙනවා. ඒ යෝගාවචරයාට පළමු වරට ඉක්මවා යන්න පුළුවන්නේ විතරකේ පමණයි. විතරකේ පමණක් ඉක්මවා ගියාම විචාර ප්‍රීති සුඛ ඒකාග්‍රතාව සහිත දෙවෙනි ධ්‍යානෙ පහළ වෙනවා. ඊළඟට තුන්වෙනි ධ්‍යානය සඳහා පරිකරම කිරීමේදී විචාරය ඉක්මවා යනවා. ඔහුට ප්‍රීති සුඛ ඒකාග්‍රතාව සහිත තුන්වෙනි ධ්‍යානෙ ලැබෙනවා. ඊළඟට ප්‍රීති ඉක්මවල හතරවෙනි ධ්‍යාන ලැබෙන සුඛ ඒකාග්‍රතාව සහිත සුඛ ඉක්මවා උපේක්ෂා ඒකාග්‍රතාව සහිත පංචම ධ්‍යානෙ ලැබෙනවා. ඒ ධ්‍යාන වඩන්නන්ගේ දන්දාභිඤ්ඤ කුජලේනුයි ඔය විදිහට කරන්නේ. විතර පිටාර දෙකේ කවරෙක් මොන්නේ බැරි නිසා එකක් එකක් බැගින් ඉක්මවා යන. එවන්නම්ගේ වශයෙන් ධ්‍යානයේ පංචක ධ්‍යාන වශයෙන් පහකට බෙදෙනවා. දැන් මෙතන ප්‍රභේද සියල්ල කියවුණා 50. ඒකෝට මේ විශේෂ ප්‍රභේද අපි දැනගෙන තියෙන්න අවශ්‍ය වන්නේ සමා විසින් අනුගමනය කළ යුතු සමත භාවනාවේදී යහපත් සත්‍ය තෝරා ගැනීම සඳහායි. යහපත් සත්‍යට හැරීම සඳහායි. කොයිදේ කටයුත්තදී ඉතා පිරිසිදු, ඉතා යහපත්, ඉතා උතුම් පැත්ත තෝරා ගැනීම ඥානවන්තයන්ගේ යුතුකමක්. ඉතින් මේ ධ්‍යාන ප්‍රභේදයන් වශයෙන් මෙහෙම ප්‍රභේදගත වෙනවා. සතිවිදෝ සමාධි කියන එකට. ඊළඟට මේ සමාධියට සංකලේශ ගෝදානි කියන දෙකක් තියෙනවානේ. ඒවත් අපි දැනගෙන ඉඳින්න වැඩගත්. දැන් මුලින්ම කියුණා යම් කිසි කෙනෙක් ප්‍රථම ධ්‍යානෙ ලබාගෙන කාම විතරකෙ හිත හිතා ඉන්නවා. අන්න ඒක කාම විතරකේට නැත්නම් ප්‍රථම ධ්‍යානයේ කාම විතරකය සංකලේශයක්. නෙක්ඛම් සංකල්පනාව ගෝදානයක්. ද්විතිය ධ්‍යානයේ විතරක බහුල වෙනවා සමහර කෙනෙක්. ඒ දේ හිත හිතා ඉන්නවා. එතකොට අර යටපත් කළ විතරක ඇවිල්ලා ද්විතිය ධ්‍යානයේ දිනේවා. එනිසා විතරක බහුලව නොවේ සිටීම, විතරක ආදීනව සැලකීම ද්විතිය ධ්‍යානයේට ගෝදානයයි පිරිසුදු බවයි. තෘතිය ධ්‍යානයේ ලබාගත් එක්කෙනෙක් තෘතිය ධ්‍යානයේට පිරිහීමට හේතු වෙන්නේ ප්‍රීති සම්පජ්ජන හිතෙනවා. දින්දා වූ ප්‍රීති ගැන ප්‍රීතිමත් දේවල් ගැන හිත හිතා ඉන්නවා. එතකොට ද්විතිය තෘතිය ධ්‍යානයේ පිරිහෙනවා ඒක හානි භාගියයි. ඒ ස්වභාවයෙන්ම ඉහළ ධ්‍යානයන් ගැන ආසංකල්පන ඇති කර ගැනීමෙන් තෘතිය ධ්‍යානයට පිරිසුදු බවක් ගෝදානයක් ඇති වෙනවා. චතුර්ථ ධ්‍යානලාභී කෙනෙක් ඇලීම් ගැටීම් දෙකට සම්බන්ධ සිටිවිලි සිටිනවා. එයින් ඔහුගේ චතුර්ථ ධ්‍යානය පිරිහෙනවා. උපේක්ෂා සාගත සංඥා මානසිකාර්යයන් ඇති කර ගැනීමෙන් චතුර්ථ ධ්‍යානෙන් නොපිරිහි සිටිනවා. ඒක ගෝදානයයි. මේ විදිහට ඒ ධ්‍යානලාභීන් විසින් තම තමාට පිරිහීමට හේතු වෙන සංකේත ධර්ම තෝරාගෙන ඒකට වැටෙන්නේ නැතුව ගෝදාන ධර්ම පිරිසුදු බව ඇති කරන ධර්ම තේරුම්ගෙන ඒ අනුව පැවතීමෙන් ලබාගත් සමාධි දිනු කරගන්න පුළුවන් වෙනවා නොපිරිහි සිටින්න පුළුවන් වෙනවා. ඊළඟට සමාධියේ පිළිබඳව තියෙනවා කතම් භාවයේ කබ්බෝ කියන ප්‍රශ්නෙට පිළිතුරු. ඒකකින් දැන් මේ වේලාවෙන් නම් කියන්න කාලෙම නැදී. සමාධි භාවනාව පිළිබඳ විස්තර විවරණ රාශියක් කියවතු තියෙනවා. ඒ කියන්නේ කල්යාණ මිත්‍රයෙක් සොයා ගැනීම සම්බන්ධ උපදෙස්, ඊළාට තමන්ගේ චරිතයට අනුරූපව කමඨහන තෝරා ගැනීම, එවාගෙම තමා ඒ කමඨහන් වඩන සුදු ස්ථාන තෝරා ගැනීම, මේ ආදී කටයුතු රාශියක් අපතේ සම්බන්ධව කරුණු වශයෙන් ඉදිරිපත් කරන්න තියෙනවා. එතකොට මේ සමාධි භාවනාවේ ආනිසංස වශයෙන් දැක්වෙනවා ප්‍රධාන වශයෙන් පහ. ඒක සමාධි භාවනා ලැබීම සම්බන්ධ උපදේශ කතාවේදීම කියන්න පුළුවන් වෙනවා. ප්‍රධාන වශයෙන් සමාධිය වඩන්නේ කොට ධිට්ඨ ධම්ම සුඛ විහරණේ ලැබෙනවා. දෙවැන්න වශයෙන් විපස්සනාවට සමාධිය පාදක වෙනවා. තුන්වැන්න වශයෙන් අභිඥාවන්ට සමාධිය පාදක වෙනවා. හතරවැන්න වශයෙන් නිරෝධ සමාපත්තියට සමාධිය පාදක වෙනවා. පස්වැන්න වශයෙන් භාවිශේෂානි සංසගෙන දෙනවා. ඒ කියන්නේ වැඩි සමාධියට අනුරූපව සුගති ලෝකෝත්පත්ති ජන දෙනවා. ඉතින් මේ සමාධියෙන් මුවහත්ෝ ප්‍රඥාවෙන් තමයි විපස්සනා වඩා මඟඵල නිවන් සුව ලබන්නේ හැකියන්නේ. යම් කිසි මොට වූ කඩුවකින් එසේ ගසක් කැපීමේදී බොහොම මහන්සියෙන් ආයාසයෙන් සද්ද නැගෙමින් කපන් දෙනවා. සමාධිය නැති කෙනෝගේ ප්‍රඥාව එවැනි. යම් කිසි කෙනෙක් තෙවුණු මුවහත් ඇති කඩුවකින් කෙසෙල් ගසක් කපනවා නම් නිස්සද්දරයක පෙත්තකම කපන්න සමත් වෙනවා. ඒ වගේ සමාධිය මෝහත් වූ ප්‍රඥාව ඇති යෝගාවචරයන්ද සැනකින් විපස්සනා ඥාන කුළු ගන්වා මඟඵල නිවන් සුව ලබන්න පහසු වෙනවා. මෙන්න මේක නිසායි චිත්තම් පඤ්ඤං ච භාවයන් කියා සරුවක් ඥානවා කියේ දේශනා කලේ සමත භාවනා වඩා ප්‍රඥා භාවනා වැඩි යුතුයි කියලා. බොහෝ යෝගාවචරයන් සමත භාවනාවෙන් සිට මෝහක් කරගෙන ප්‍රඥා භාවනාවට හැරෙන්නේ. ඇතම් යෝගාවචර කෙනෙක් සමත භාවනා ගැන දැඩි උත්සාහයක් නොගෙන විපස්සනා වශයෙන්ම වඩා කෙලෙසුන් නැසනවා. ඒ යෝගාවචරෙන් දෙදි ආයාසයක් මහන්සියක් ගත යුතු වෙනවා. මෙන්න මේක නිසාද සුඛාපටිපදා කිප්පාබිඤ්ඤා කියන පිළිවෙත් මඟට මඟඵල නිවන් සුව සාක්ෂාත් කරගනු කැමති යෝගාවචරයන් විසින් සමත භාවනාවෙන් සිට මුවහත් කරගෙන ප්‍රඥාව විසුදු කරගෙන විපස්සනා භාවනාවට හැරීමෙන් සැපසේ ප්‍රතිඵල ශීඝ්‍රව ලබන්න සමත් වෙනවා. ඒ අනුව දැන් අපි මේ පවත්වාගෙන යන සමත විපස්සනා භාවනා මාර්ගය සුඛාපටිපදා කිප්පාබිඤ්ඤා පිළිවෙත් මඟට අනුරූපව ඊතා සුවසේ චිත්ත ඒකාග්‍රතාව පවත්වාගෙන චිත්ත ඒකාග්‍රතාව මුදුන් පමුණුවාගෙන එමඟින් විපස්සනා වඩලා ඊතා සුවසේම ධ්‍යාන අභිඥා විපස්සනා මාර්ගඵල ප්‍රතිලාභයෙන් අසංකත ධාතු සංඛ්‍යාත ශාන්ත නිර්වාණ ධාතු සාක්ෂාත් කරගන්න ලැබෙනවා කියන විශ්වාසය අපි ඇති කරගනිමු. අපි මේ ගන්න උත්සාහයක් මේ යන විල මේ පිළිවෙත් මඟ අතරක් නැර ඒ උත්තරීතර මාර්ගඵල ප්‍රතිලාභේ දක්වා නුනවත්වා ගැනීමට ශක්තිය බලය ධෛර්යය වීරිය ආරක්ෂාව ආශීර්වාදේ හැතරෙන ප්‍රතිපත්‍ය අනුභවයෙන් හා ප්‍රඥාක්ෂය අනුභවයෙන් මුඳුන්පත් වේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු. භගවතු අරහතු සම්මා සම්බුද්ධස්සේ නමෝ තස්සේ භගවතු අරහතු සම්මා සම්බුද්ධස්සේ සමාධිං වික්ඛවේ භාවේතේ සමාහිතෝ වික්ඛවේ භික්ඛු යථා භූතං පස්සති පජානාති සුංගෝකාග්‍රමි භාග්‍යවත් අරිහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ වදාළ මෙම සංයුක්ත සූත්‍ර අටපාඨයේ සඳහන් වෙන්නේ සූත්‍ර පාඨයේ සඳහන් වන්නේ සමාධින් දික්ඛවේ භාවේත මහණෙනි සමාධිය වඩත්වා සමාහිතෝ දික්ඛවේ භික්ඛු යථා භූතං පස්සති සජානාති මහණෙනි සමාධිගත භික්ෂුව සර්වප්‍රකාරයෙන් ඇත්ත ඇති සැටියෙන් හෙවත් පරමාර්ථ ධර්මයන් අවබෝධ කරගනි. එතන සමාධින් සමාධින් කියන වචනයට අදාළ දහම් පද කීපයක් පැහැදිලි කිරීමටයි සූදානම. සමාධි කියන වචනාර්ථය අපි කවුරුත් තේරුම් ගත්තා. සමාධාන අර්ථයෙන් චිත්තේකාග්‍රතාව සමාධිය කියලා හඳුන්වනවා. ඒ සමාධානාර්ථයේ කිව්වේ එක් අරමුණක චිත්තචෛතසික ධර්මයන් නොවිසිරි නොපැතිරි නිසංසලව නිශ්චලව ඒකාග්‍රව පවත්නා බවයි සමාධි සමාධාන. ඒ මේ සමාධි භාවනාවක් වැඩූ පුද්ගලයාට පුළුවනි පරමාර්ථ ධර්මයන් විනිවිද දැකීමට. ඒ සූත්‍ර පාඨය අදහස ඒකයි. පරමාර්ථ ධර්මයන් ඇත්ත ඇති සැටියෙන් විනිවිද දැකීමට හැකි වන්නේ සමාධි භාවනාවෙන් විපස්සනා ඥාන මුවහත් කර ගැනීමෙනි. එනිසා සමාධි භාවනා පිළිබඳව යම් තාක් දත යුතුය. දැනගන්නා තාක් අපට විපස්සනාව පහසු වෙනවා. සමාධි භාවනාව සම්බන්ධව උපදේශ ඇති අර්ථකථාවල දැක්වෙන්නේ කල්යාණ මිත්‍ර සම්පත්තියේ සයාගෙන සීලයක පිහිටා අනන රූප විහාරස්ථාන අතහැර සමාධි භාවනාවට යෝග්‍ය සෙනසුනක් තෝරාගෙන සීලය පිරිසුදු කොටගෙන විවේක ස්ථානයකට වී කුරුූපදේශ උල්ලංඝනය නොකොට සමාධි භාවනාව වැඩිමින් ප්‍රතිඵල ලබා ගත යුතු බවයි. සමාධි භාවනා ක්‍රම තියෙනවා 40ක්. සංකාත නිර්දේශ වශයෙන් 40ක් තියෙනවා සමාධි භාවනා. කොටස් වශයෙන් 7කට බෙදෙනවා. දසකසින, දසාසුභ, දසානුස්සති, බ්‍රහ්ම විහාර, ආරුක්ඛ සමාපatti සහ චතුධාතු මනසිකාරයක් ආහාරේ පටික්කුල සංඥාවක් කියලා කොටස් හතකට බෙදෙනවා. එයින් දස කසින නමින් හැඳින්වෙන්නේ පඨවි කසින, ආපෝ කසින, තේජෝ කසින, වායෝ කසින කියන භූත කසින හතරක්, නීල කසින, පීත කසින, ලෝහිත කසින, ඕදාක කසින කියන වර්ණ කසින හතරක්, ආලෝක කසින, ආකාශ කසින දෙකක් සමග 10යි. දස අසුබ නමින් හැඳින්වෙනවා උද්ධමාපක, විනීලක, විකුබ්බක, විච්ඡිද්දක, විකායිතක, විච්ඡිද්දක, කතහිතක, ලෝහිතක, කුලවක, අත්ථිත කියන කොටස් 10යි. මුර්ථ ශරීරයේ අවස්ථා 10ක්. දස අනුස්සති නමින් කියවෙනවා බුද්ධානුස්සති, ධම්මානුස්සති, සංඝානුස්සති, සීලානුස්සති, ත්‍යාගානුස්සති, දේවතානුස්සති, උපසමානුස්සති, පයගතසති, මරණානුස්සති, ආනාපානසති නමි. දස අනුස්සති. බ්‍රහ්ම විහාරය කියන්නේ මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ඛා සතර. ආරොක්ති සතර නමින් හැඳින්වෙන්නේ ආකාසානංචායතන, විඤ්ඤාණංචායතන, ආසංඤ්ඤායතන, නේසඤ්ඤානසඤ්ඤායතන කියන සමාප්‍රති සතරයි. චතු ධාතු අවස්ථානේ නමින් පඨවි ආපෝ තේජෝ වායෝ සතර ධාතුන් විවිධාකාරයෙන් සමත භාවනා වශයෙන් සම්වර්ධනය කිරීම චතු ධාතු අවස්ථානයයි. ආහාරේ පටික්කුල සංඥා නමින් කියවෙන්නේ අනුභව කරන ආහාරය දස ආකාරයකට පිළිකුල් වශයෙන් ආවර්ජනා කිරීමයි. මේ සංඛාත නිදේශ වශයෙන් සමත භාවනා 40යි. උපචාර අර්පණා වහ වශයෙන් මේ කොටස් දෙකට බෙදෙනවා. මේ සමසතලෙස් කර්මස්ථාන අතුරෙන් උපචාර ධ්‍යාන මාත්‍රයක් ලැබෙන සමත භාවනා 10ක් තියෙනවා. ඒ කියන්නේ අනුස්සති භාවනා 10න් කායගත සතියත් ආනාපාන සතියත් හැර ඉතිරි අටත් ධාතු මනසිකාරයේ සහ ආහාරේ පටික්කුල සංඥාවක් කියන 10 උපචාර ධ්‍යානයේ ගෙන දෙන කර්මස්ථාන 10යි. සේසු දස කසින දස අසුබ අනුස්සති වචින් වලින් කායගත සති ආනාපාන සති දෙක කියන 22ක් බ්‍රහ්ම විහාර සතරක් අරූප සමාපatti සතරක් 30 උපචාර ධ්‍යාන ලබා දෙන කර්මස්ථාන 30යි. උපචාර අර්පණා වශයෙන් එකට බෙදෙනවා. ධ්‍යාන ප්‍රභේද වශයෙන් මෙතන සැලකිය යුතුයි තවත් කරුණක්. ධ්‍යාන ප්‍රභේද. එයින් අසුබ ධ්‍යාන 10ක් කායගත සතියක් කියන 11 ප්‍රථම ධ්‍යානයේ පමණක් ගෙන දෙන සමත භාවනා 11යි. මෙත්තා කරුණා මුදිතා තුන ධ්‍යාන තුනක් පමණක් ගෙන දෙන කර්මස්ථාන තුනයි. ආනාපාන සතිය රූපාචර ධ්‍යාන හතරම ගෙන දෙන කර්මස්ථානය. උපේක්ඛා බ්‍රහ්ම විහරණය සතරවෙනි ධ්‍යානයේ පමණක් ලබා දෙන කර්මස්ථානය. දස කසිනය රූප ධ්‍යාන සියල්ලත් ඊළඟට ආකාසානංචයතන හරි ඉතිරි කසින නාමයෙන් අරූප ධ්‍යාන සියල්ලත් උපදවන්න සමත් වෙනවා. මේ විදිහට ධ්‍යාන ප්‍රභේද වශයෙන් සමත භානාව දැනගැනීම අවශ්‍යයි. සමතික්කම වශයෙන් මේ ධ්‍යාන භාවනාවේ දකිය යුතු කරුණක් තියෙනවා. සමතික්කම කියන්නේ ඉක්මවා යාම. එයින් රූපාවචර ධ්‍යාන හතරක් තියෙනවනේ. ප්‍රථම ධ්‍යානයේ අංග 5, ද්විතිය ධ්‍යානයේ අංග 3, තෘතිය ධ්‍යානයේ අංග 2, චතුර්ථ ධ්‍යානයේ අංග 2. ප්‍රථම ධ්‍යානයේ තියෙන අංග 5න් දෙකක් ඉක්මවා ද්විතිය ධ්‍යානයේට සමවැදීම කළ යුතුයි. ඉපදීම කළ යුතුයි. ද්විතිය ධ්‍යානෙන් එකාංගයක් ඉක්මවා තෘතිය ධ්‍යානයේට පත්විය යුතුයි. තෘතිය ධ්‍යානයේ තියෙන අංගය මාරු කරමින් සතරවෙනි ධ්‍යානයට පැමිණිය යුතුයි. මේ දෙයට රූපාචර ධ්‍යානයන්හි අංග සමතික්‍රමණය සිද්ධ වෙනවා. අරූප ධ්‍යාන සතරේදී ආරම්මන සමතික්‍රමණය සිද්ධ වෙනවා. ඒ කියන්නේ ආකාසානංචයතන සමාපත්තිය ලැබීම පිණිස කසින ඉගුළු අහස අවශ්‍ය වේද. කසින ඉක්මවා තමයි කසින ආරම්මන ඉක්මවා ආකාසානංචයතන සමාපත්තිය උපදවා ගත යුතුයි. විඤ්ඤාණංචයතන සමාපත්තිය ඉපදවීම සඳහා ආකාසානංචයතනයේ අරමුණු වූ අනන්ත ආකාස අරමුණ ඉක්මවා යා යුතුයි. මේ ආකින්චඤ්ඤායතන සමාපත්තියේ සඳහා විඥානංචයතනෙන් අරමුණු කරගන්නා ලද ආකාශ විඥානය ඉක්මවා යා යුතුය. නේ සංඥා නාසඤ්ඤායතන සමාපත්තියේ ප්‍රදවීම සඳහා ආකින්චඤ්ඤායතන ධ්‍යාන සිතින් ගන්නා ලද නාස්ති භාව ප්‍රඥාප්තිය ඉක්මවා යා යුතු වෙනවා. මේ විදිහට කසිනාරම්මන ඉක්මවා ආකාසානංචයතනියක් ආකාසාරමුණ ඉක්මවා විඤ්ඤාණංචයතනියක් විඤ්ඤාණාරමුණ ඉක්මවා ආකින්චඤ්ඤායතන සමාප්‍රත්‍යක් නාස්ති භාව ප්‍රඥාප්තිය ඉක්මවා නේ සංඥානා සංඥායතනියක් සමිනියෙතු දැරින් ඒ ධ්‍යාන සමාප්‍රති හතරද කියනවා ආරම්මන සමතික්‍රමණය කියලා. අරමුණ ඉක්මවා ඉහළට යා යුතු භාවනා හතරක්. මේ විදිහට සමතික්‍රම වශයෙන් සමත භාවනාවේ ප්‍රභේද කීපයක් දක්වීතු තියෙනවා. වර්ධනා වර්ධන වශයෙන් දෙආකාරයකට මේ සමත භාවනා දක්වීතු වෙනවා. වර්ධනා වර්ධන කියන්නේ මේ භාවනා සත්‍යලිසෙන් 30ක් අර්පණා භාවනානේ. ඒ අර්පණා භාවනා 30න් නිමිත්ත වැඩි යුතු භාවනා 10යි කියන්නේ. නිමිත්ත වඩනවා කියන්නේ සමත භාවනාවේදී විශේෂයෙන්ම දසකසින, දසාසුභ, කායගතසති, ආනාපාන සති කියන මේ භාවනා කමටන්ෙහිදී පරිකාරම නිමිත්ත, උග්ගා නිමිත්ත සහ ප්‍රතිභාග නිමිත්ත ලැබිය යුතු තියෙනවා. එයින් ප්‍රතිභාග නිමිත්ත වැඩි යුතු කමටන් තියෙන සියල්ලම 10යි. දසකසිනේ පමණයි ප්‍රතිභාග නිමිත්ත වඩන්නට තියෙන්නේ. වඩනවා කියන්නේ පැතිරවීමයි. උපදවා ගන්නාලද ප්‍රතිභාග නිමිත්ත පැතිරී යුතු වන්නේ දසකසින සමාපත්තියේදී පමණයි. එයිනොත් ආනාපාන සතියේ ප්‍රතිභාග නිමිත්තක් ඇතත් ඒක පැතිරවීම නොකළ යුතුයි. පැතිරවීමෙන් සිද්ධවන්නේ ආස්වාස ප්‍රස්වාස අරමුණ පමණක් පැතිරීම මිසක් ඒන් කිසිදු අර්ථයක් වන්නේ නැහැ. හුස්ම රැල්ල පැතිරීම පමණයි. දස අසුභයන්ෙහිදී අසුභ ප්‍රතිභාග නිමිත්ත පැතිරීමෙන් කිසිදු අර්ථයක් වන්නේ නැහැ. නමුත් මේ දස කසිනවල ප්‍රතිභාග නිමිත්ත පැතිරවීම නිසා යම් කිසි අවස්ථාවක දිබ්බසෝත ඥාන, දිබ්බචක්කු ඥාන වැනි අභිඥා ප්‍රාප්ත වීමට අවස්ථාව ලැබුණොත් ඒ කසිනාලෝකයේ පැතිරීම ප්‍රමාණයත් එක්ක ඒ අභිඥා බලය පවත්වන්න පුළුවන් වෙනවා. නිදසුනක් වශයෙන් ගත්තොත් ආලෝක කසිනේ හෝ තේජෝ කසිනේ හෝ හෝධාතු කසිනේ හෝ යම්තා ලෝක ධාතු වෙත ආලෝකේ පතුරවන්න පුළුවන් නම් ඒ ලෝක ධාතු කෙලවර දක්වා දිවස් නුවණින් රූප දකින්න පුළුවන්. දෙවසන් නුවණින් ශබ්ද අහන්න පුළුවන්. එවාගෙම චේතෝපරි ඥාණයෙන් ඒ මිනිස්යන්ගේ සත්‍යයන්හි සිත් බලන්න පුළුවන්. අන්නේ නිසා අභිඥා ප්‍රතිලාභය සඳහා දසකසන සමාපත්තිවල ආලෝකය හේවත් ප්‍රතිභාග නිමිත්ත ලැබිය යුතු වෙනවා. ඒ වඩන ආකාරයෙන් ගුරුවරුන් යම් මනෙන් දැන ඉගෙනගත් වූ තියෙනවා. ඒ කියන්නේ ප්‍රතිභාග නිමිත්තක් ලැබූ යෝගාවචරයෙකු අසින ප්‍රතිභාග නිමිත්ත ලැබුවා නම් ධ්‍යානෙද සමාධින්න මැස්සෙන් උපචාර භූමියේදී ඒ ප්‍රතිභාග නිමිත්ත විහිදුවන්නට ඕන. සමාහත ලැබී තියෙන ප්‍රතිභාග නිමිත්ත සමහර විට වියතගුත් සංගල් හතරක් තරම් ප්‍රමාණවත් ස්කම්භයක් ඇති ප්‍රතිභාග නිමිත්තක් නම් තමා සමාධියෙන් ඒ උපචාර සමාධියෙන් අදිෂ්ඨාන කරන්නට ඕනේ. මේ ප්‍රතිභාග නිමිත්ත අඟලකින් විශාල වේවා, අඟල් 10කින් නැත්නම් වියතකින් විශාල වේවා, රියනකින් විශාල වේවා, බමයකින් විශාල වේවා, බබ 10කින් බබ 100කින් මේ ආසන භූමියේ තරම් මේ ග්‍රාමක් ශ්‍රේෂ්ඨයේ පමණ මේ ලංකාද්වීපයේ තරම් විශාල වේවා, මේ ජම්බුද්වීපයේ තරම් විශාල වේවා, මේ සක්වල තරම් විශාල වේවා, මේ දසදහසක් සක්වල තරම් විශාල වේවා, මේ කෙරළක් සක්වල තරම් විශාල වේවා, මේ දෙක අදිස්ථාන කර කර ඒක පතුරවන්න ඕනේ. සමාධියේ සිටේ උපචාර සමාධි ශක්තිය යම් පමණද ඒ තරම් මේක විහිදුවන්නට පුළුවන්. නීවරණයන්ගෙන් තොර සමාධියක් උපචාර සමාධිය. අනන්ත ශක්වල උඩයාට සරස දස දිසාවේ අතරක් නැර එක ඒකාබද්ධ ලෙස ඒ ආලෝකේ විහිදුවන්නට ඕනේ. අන්නේ විදිය වැඩිමයි මෙතන වර්ධන කියලා හඳුන්වන්නේ. ඊළඟට සෙසු ප්‍රතිභාග නිමිත වැඩිමක් අවශ්‍ය වන්නේ නැහැ. දසසුබයන් හා කායගත සති ආනාපාන සතියෙහි ප්‍රතිභාග නිමිත වැඩිමක් අවශ්‍ය වන්නේ නැහැ. ධම්ම විහාර සමාපත්තියොන ප්‍රතිභාග නිමිත වශයෙන් ලැබෙන සත්ව ප්‍රඥාක්තියමයි. ඉතින් සත්ව ප්‍රඥාක්තිය අමුතුවෙන් වඩන්න දෙයක් නැහැ. ලෝකයේ විද්‍යමානව සිටින සත්ව කොට්ටාස ප්‍රමණය අපට අරමුණුවන්නේ. අරූප සමාපත්තිය වල වඩන්ට ඇත්තේ සමාපත්තිය. අනන්ත ආකාශය අරමුණු කරගෙන ආකාස අනන්ත ඇතිලි. අනන්ත ආකාශයේ පරිත්‍යතිරිච්ච විඥානය අරමුණු කරගෙන විඥානංච ඇතනිය. විඥානයාගේ අභව මාත්‍රේ අරමුණු කරගෙන ආකින්චඤ්ඤාතනි. ආකින්චඤ්ඤාතන චිත්තය අරමුණු කරගෙන නේව සංඥානා සංඥාතනේ 15 බැවින් ඒ වඩන්ට අවශ්‍යතාවක් ඇත්තේ නැහැ. අනික අරූප සමාපත්තිය තුලින් අභිඥා ලැබීමක් සිද්ධවන්නේ නැහැ. එනිසා ආකාසානංචාතනාදී අරූප සමාපත්තියෙන් ප්‍රතිභාග නිමිත්ත ලැබීමක් කිසිසේත් සිදුවන්නේ නැහැ. දසකසිනුල පමණක් ප්‍රතිභාග නිමිත්ත ලැබිය යුතු වෙනවා. එනිසා වර්ධනාවර්ධන වශයෙන් මේ සමාපත්තිය පිළිබඳව තේරුම් ඇති කර ගැනීම අවශ්‍යයි. ඊළඟට ගහනතෝ කියලා මේ ආරමුණු ගන්න ආකාරයක් අපට තේරුම් ගන්නට ඕනේ. අරමුණු ගන්න ආකාරය කියන්නේ දැන් ආරම්මනතෝ විශේෂයෙන් ඒක ඵලමින් තෝරා ගන්න උන ආරම්මනතෝ මොනවද මේ අරමුණු කියන්නේ? දැන් දසකසින දසාසුබ එවාගෙම ආනාපාන සති භාගත සති ඊළඟට මේවා හඳුන්වනවා ප්‍රඥාප්ති අරමුණු කියලා. ප්‍රඥාප්ති අරමුණු දසකසින කියන්නේ සාමාන්‍යයෙන් පඨවි කිව්වම අපි පඨවි ධාතු අරමුණු කරනවා නෙවෙයි. වර්ණී අරමුණු කරනවා නෙවෙයි. ස්වභාව ධර්මයක් අරමුණු කරනවා නෙවෙයි. එතන ගන්නේ කසින ප්‍රඥාප්ති අරමුණයි. එවාගේම ආපෝ කසින ප්‍රඥාප්ති අරමුණ, තේජෝ කසින, වායෝ කසින ආදී වශයෙන් දැන් වර්ණ කසින වලදී පවා ප්‍රඥාප්තිය තමයි අපි අරමුණු කරන්නේ. දැන් නීල කසිනයක් වඩන කෙනෙකු මේ නීල වර්ණය කියලා පරමාර්ථ වශයෙන් හිතුවොත් කසින වැඩෙන්නේ නැහැ. නිල් පාට කියලා සම්මුති වචනෙන් එක් ගන්නට ඕන. අන්නේ විදිහට සම්මුති වචනෙන් පමණයි කසින සමාපත්තිය වල උග්ගා නිමිති ප්‍රතිභාග නිමිති අරමුණු කොටගෙන ධ්‍යාන බාට පත් වීම සිද්ධ වෙන්නේ. එතකොට පරමාර්ථ ධර්ම වශයෙන් මෙතන තියෙනවා භාවනා 40න් 10ක්. ඒ කියන්නේ කායගත සතියයි ආනාපාන සතියයි හැර ඉතිරි අනුස්සති කර්මස්ථාන 8ක් ධාතු මනසිකාර්යයක් ආහාරේ පටික්කුල සංඥාවක් වෙන 10ක් අරූප කර්මස්ථාන අතුරින් විඥානං ඡාතන නේව සංඥානා සංඥාතන දෙකට අරමුණත් මේවා මේ 12ට කියනවා පරමාර්ථ ධර්ම අරමුණු නැත්තම් ස්වභාව ධර්ම අරමුණු කියලා. ස්වභාව ධර්ම කියන්නේ සම්මුතියක් නොවේ පරමාර්ථය කියන එකයි. බුද්ධානුස්සතියේ පරමාර්ථයක්. ධම්මානුස්සති සංඝානුස්සති සීලානුස්සති ත්‍යාගානුස්සති දේවතානුස්සති උපසමානුස්සති මරණානුස්සති කියන මේ අතම පරමාර්ථ අරමුණෙහිදී භාවනා කරමින් සිටින්දී උපචාර සමාධිය පමණයි ලැබෙන්නේ. එවාගෙම ධාතු මනසිකාර්ය ආහාර ප්‍රතික්‍රෝල සංඥාවත් පරමාර්ථ ධර්ම අරමුණක්මයි. අරූප සමාපත්තවලදී පමණයි පරමාර්ථ ධර්ම අරමුණේ ධ්‍යාන බාට පත්වන්නේ. රූප ඥාන කිසිවක් පරමාර්ථ ධර්මුණේ ධ්‍යාන බාට පත්වන්නේ නැහැ. ඉනිසය වලට කියන ස්වභාව ධර්ම අරමුණු කියලා. ඉතිරි ධර්මයන් අතුරින් බ්‍රහ්ම විහාර සමාපatti 4 මෙත්තා කරුණා මුදිතා උපේක්ඛා කියන හතරක් ඒවට කියනවා නවත්සබ්බාරම්මන කියලා. නවත්සබ්බාරම්මන කියන්නේ ප්‍රඥාප්තිය අරමුණු මාත්‍රයයි. දැන් දුක්ඛිත සත්‍යෝ, සුඛිත සත්‍යෝ, සීල සත්‍යෝ, උපේ මධ්‍යස්ථ සත්‍යෝ කියලා සත්ව ප්‍රඥාප්තිය ගත්තාම ඒක කිසිම පරමාර්ථයකට ඇති නැති. ඒ කියන්නේ ප්‍රඥාප්‍යාරමුණු මාත්‍රයක් පමණයි. හසිනාරමුණු 10යි, ආනාපාන සතියයි, කායගත සතියයි, දසාසුභයයි කියන මේ 22 මේවාට කියනවා නිමිත් ආරම්මණ කියලා. ඒ කියන්නේ ප්‍රතිභාග නිමිත්තක්ම අරමුණු කරගෙනයි ධ්‍යාන බාට පත්වන්නේ නිමිත් ආරම්මණ. එතකොට මෙහෙම ආරම්මණ වශයෙන්ද ප්‍රභේදයක් ඇතිව තියෙනවා. ඊළඟට මේක අරමුණු ගැනීම ආකාරයකට දැනගන්න ඕනේ. අරමුණු ගැනීම ආකාරات මේක විවිධයි. ඒ කියන්නේ ආස්වාස ප්‍රාස්වාස අරමුණු ගන්නේ ස්පර්ශ වශයෙන්. අපේ නාසිකාග්‍රයේ හුස්ම හැටීම ස්පර්ශ අරමුණු කරගෙනයි ආනාපාන සති කර්මස්ථානයේ භාවනා වඩන්නේ. ඒකට කියනවා ස්පර්ශ වශයෙන් ගන්න අරමුණක්. තේසාලෝමා නකාදන්තා සචෝ කියන මේ ගත්තින්සාකාරයේ සචපංචකයේ දික්ක වශයෙන් ඇසින් දැකලා ගන්නට පුළුවන්. සචපංචකයේ හැර ඉතිරි කොටස් 27 ඒවා සුඛ වශයෙන් යන නුවණින් දැනගෙන භාවනා කළ යුතු වෙනවා. දෙසමලින් අහලා පොත්පත් වලින් කියවලා නුවණින් දැනගෙන අරමුණු කළ යුතු වෙනවා. දසකසින වලින් පඨවි ආපෝ තේජෝ කියන මේ තුන දිට්ඨ වශයෙන්ම ගන්නට ඕනේ. ඇහෙන් දැකලම ගන්නට ඕනේ. වායෝ කසිනය දිට්ඨ වශයෙන් හා ස්පර්ශ වශයෙන් දෙකෙන්ම ගන්නට පුළුවන්. දිට්ඨ වශයෙන් කියන්නේ දැන් ගහක කොළාතු සෙලවීම, කොඩිය අගක් සෙලවීම, වැනි ඇහැට පේන වෙනත් අරමුණක් තුලින් ආත්මයේ වායෝ කසින සමාපatti ගන්න වෙනවා. එවගේම ස්පර්ශ වශයෙන් තමන්ගේ ශරීරයට හැපෙන වායෝ ධාතුවක් අරමුණු කරගෙනත් වායෝ කසින සමාපatti වඩන්න පුළුවන්. චිත්ත වශයෙන් හා ස්පර්ශ වශයෙන් ගන්න වෙනවා. නීල පීත ලෝහිත ඕදාතමේ හතරක් එක දිට්ඨ වශයෙන් ඇහෙන් දැකලම ගන්නට ඕන. ආලෝක කසිනය සමහර විට චලනයේ සහිත ආලෝකයකට කරමුණු කරන්න වෙනවා. නිශ්චල ආලෝකයකට ආලෝකයකට කරමුණු කරන්න වෙනවා. දැන් සමහර විට ඉරේලිය වැටෙන සිදුවකින් බිමට ආලෝකයක් වැටිලා ඒ සූර්යාලෝකයේ චලනයේ සහිත වෙනවා. ටිකෙන් ටික ටිකෙන් ටික හාට මෙහාට වෙනස් වෙනවානේ. ඒවත් චලිත ආරම්මන. ඒ අද සමාත දැල්ලූ පහනක් බලාන සිටීමේදී අද කාලයේ විදුලුව බුලක් වැනි ආලෝකයක් බලා සිටීමේදී ආලෝක කසින වඩන්න පුළුවන්. ඒක නිශ්චල දිට්ඨ වශයෙන් ගත යුතු ආලෝක කසිනයක්. ආකාශ කසිනය දිට්ඨ වශයෙන්ම ගත යුතු වේවා. ඊළඟට දසාසුභය දිට්ඨ වශයෙන්ම ගත යුතු වෙනවා. දසාසුභය. එිනොත් ලෝහිතක කුලවක එවාගෙම එවාගේ අසුභ කර්මස්ථාන හතරක් තියෙනවා. සෙලවි සෙලවි පවට්නා කර්මස්ථාන හතර. එතකොට මේ අරමුණු ගැනීමේදී යෝගාවචරයා ඒ අරමුණු ගන්න ආකාරය දැනගෙන සිටීමෙන් සුවසේ සමාධියේ සිට සමාධිමත් බවට පමුණවා ගන්න පුළුවන් වෙනවා. භූමි වශයෙන් මේ කර්මස්ථාන 40න් 12ක්ම දෙව්ලොව නෑ. මනුෂ්‍ය ලෝක ඔක්කොම තියෙනවා. දෙව්ලොව කර්මස්ථාන 12ක් නෑ. බමලොව කර්මස්ථාන 13ක්ම නෑ. ඒ කියන්නේ දස ආසුභයයි, කායගත සතියයි, ආහාරයේ ප්‍රතිකුල් සංඥාවයි කියන 12 දෙව්ලොව ලැබෙන්නේ නෑ. ඉතිරි 28 තියෙනවා. බඹතලේ එම 12 ආස්වාස ප්‍රාස්වාස කියන ආනාපාන සතියක් කියන 13ම බඹලෝ නැ. බඹලෝ කියන කර්මස්ථාන සියල්ලම 27යි. රූපාචර බඹලෝ. අරූපාචර බඹලෝ කියන 4ක් පමණයි. අරූප සමාපatti 4ක් පමණයි. වෙන කිසිවක්ම නැහැ. ඒතකොට මනලෝ පමණයි කර්මස්ථාන සියල්ලම වැඩනවා නම් අඩන්න පුළුවන් වෙන්නේ. ඊළඟට කර්මස්ථාන වැඩිමින් ලැබෙන ප්‍රතිඵල වශයෙන් සලක බැලීමේදී දස කසිනේ වැඩිමින් අභිඥාවන්ද පාදක වෙනවා. දස කසිනේම අභිඥා ප්‍රතිලාභ කරගන්න අවශ්‍ය වෙනවා. ආකාශ කසිනේ හැර ඉතිරි කසින 9න් අරූප සමාපත්ත ලබන්න ප්‍රත්‍ය වෙනවා. ආකාශ කසිනෙන් අරූප සමාපත්තිය ලැබෙන්නේ නැහැ. නේ සංඥා නා සංඥාතනේ වැඩිෙනින් යන්දාස කනාගාමී රහත් භාගපත් වූ කෙනෙකුට නිරෝධ සමාපත්තිය සමාදින්න පුළුවන් වෙනවා. ඊළඟට මෙත්තා කරුණා මුදිතා තුන වැඩිෙනින් සතරවෙනි උපේක්ඛා බ්‍රහ්ම විහරණය වඩන්න පුළුවන් වෙනවා. හේතුන නොයඩු කෙනෙකුට උපේක්ඛා බ්‍රහ්ම විහරණය වඩන්න ලැබෙන්නේ නැහැ. සසු සීල කර්මස්ථානම විදර්ශනාත පාදක වෙනවා. එවාගෙම ධිත්ත ධම්ම සුඛ විහරණයට මේ ජීවිතයේ සැප විහරණයෙන් ගත කරන් නිර්ාමිත සැපයෙන් ගත කරන්න හේතු වෙනවා. භව විශේෂානිසංස පිණිස හේතු වෙනවා. ඒ කියන්නේ මතු සුගති ලෝකේ හා බ්‍රහ්ම ලෝකෝත්පත්ති ලබන්ට මේ ධ්‍යාන කර්මස්ථාන හා උපචාර කර්මස්ථාන හේතු වෙනවා. ධ්‍යාන කර්මස්ථාන වැඩුවා නම් සුදුසු බඹතලයක උපචාර කර්මස්ථාන වැඩීමේ සුදුසු දෙව්ලෝක මනුලෝක. සරියුත් මහ රහතන් වහන්සේ පූර්ව ජාතියක අරක නමින් තාපස් කෙනෙකු හත් අවුරුද්දක් මෛත්‍රී ධ්‍යාන වැඩුවා. මෛත්‍රී ධ්‍යාන බලයෙන් මහා කල්පයක් ආභස්සර බඹතලයේ බ්‍රහ්ම සැප විඳා දෙව්ලොවට පැමිණේ. 500 වාරයක් සද්දව පදවියට පත් වුණා. 500 වාරයක් සත්විති රජබාට පත් වුණා. මේ විදිහට ඒ සරියුත් මහ රහතන් වහන්සේගේ පූර්ව චරිතයේ සඳහන් වෙන හත් අවුරුද්දක මෙත්තා භාවනාවකින් ලද භව විශේෂාංශ ගැන මේ தත්ත්වේ කාටත් සාධාරණයි. එතකොට මේ කියන ප්‍රත්‍යේවත් ප්‍රතිඵල ඊළඟට සලකා බලන්න ඕනේ චර්යානුකූලව කොහොමද කමඨහනක් තෝරාගන්නේ කියලා. චරිත වශයෙන් තේනවා පුද්ගලයන් කොටස් හතරක කයකට බෙදෙනවා. චරිත වශයෙන් බොහෝ ප්‍රභේද තියෙනවා. සාමාන්‍ය චරිත වශයෙන් බෙදන්න පුළුවන් හයකට. අපි බුදුරජාණන් වහන්සේ බොහෝ විට ධර්ම දේශනා කළ තියෙන චරිතානුකූලව. මහා සමේ සූත්‍රයේ දෙසූ දවසේදී මහා සමේ සූත්‍රයේ අතිරේකව තව සූත්‍ර 6ක් දේශනා කළා. දසදහසක් සෞඛ්‍යයෙන් පැමිණි දෙවියන් බ්‍රහ්මයන් කොටස් 6කට බෙදාගෙන චර්යානුකූලව. ඒ කියන්නේ කාගේ චරිතයන්ද සම්මා පරිබ්බාජනී සූත්‍රයක්. දේශ චරිතයන්ට කලහ විවාද සූත්‍රයක්. මොහ චරිතයන්ට චූල ව්‍යුහ සූත්‍රයක්. සද්ධා චරිතයන්ට සුවතක සූත්‍රයක්. වාගේම විතර්ක චරිතයන්ට මහා ව්‍යුහ සූත්‍රයක්. බුද්ධ චරිතයන්ට පුරා භේද සූත්‍රයක් කියලා සූත්‍ර 6ක් දේශනා කිරීමෙන් එක එක දේශනාවසානයේදී කෝටි ලක්ෂේ කෝටි ලක්ෂේ බැගින් රහත් ඵලයට අසංකේය අසංකේය බැගින් පිරිස මඟඵල නිවනට සමුන්වන්න සමත් වුණා. ඒ වගේ සමත භාවනා වඩන්නේ කුවිසින් සමාගයේ චරිතයට අනුරූපව කමටහන තෝරා ගන්න ඕනේ. කාග චරිත, දෝෂ චරිත, මෝහ චරිත, සද්ධා චරිත, බුද්ධි චරිත, විතක්ක චරිත කියලා කොටස් 6කට බෙදෙනවා. එයින් සද්ධා චරිතයල් කියනවා කර්මස්ථාන 6ක්. බුද්ධානුස්සති, ධම්මානුස්සති, සංඝානුස්සති, සීලානුස්සති, කාගානුස්සති සහ දේවතානුස්සති කියන අනුස්සති කමතාන් 6 කෙලින්ම සද්ධා චරිතයට සත්‍රාය වෙන හිත සමාධිමත් වෙන භාවනා 6ක්. ඒ උපචාර භාවනා. ඊළඟට බුද්ධි චරිතයට සත්‍රාය වෙන කර්මස්ථාන තියෙනවා 4ක්. මරණානුස්සති, උපසමානුස්සති, ධාතු මනසිකාර සහ මේ කර්මස්ථාන 4ක්. ආහාර ප්‍රතිකුල සංඥා ධාතු මනසිකාර ආහාර ප්‍රතිකුල සංඥා කියන දෙකයි මරණානුස්සති උපසමානුස්සති දෙකයි. මේ හතර බුද්ධි චරිතයට කෙලින්ම සත්‍රාය වෙනවා. මේ හතර කෙලින්ම ජමුරු භාවනා හතරක් වෙන බැවිනේ. ඊළඟට කාග චරිතයට කියනවා කර්මස්ථාන 11. දසාසුදේ සහ කාගත සති. මේ 11 කර්මස්ථානේ රාග චරිතයට කෙලින්ම චිත්ත සමාධිමත් කිරීමද සත්‍රාය වෙනවා. දේශ චරිතයේ තියෙනවා කර්මස්ථාන 8ක්. ඒ කියන්නේ මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ඛා 4යි, වර්ණ කසින 4යි. නීල කසින, සීත කසින, ලෝහිත කසින, උදාස කසින. මේ 8 වැඩිමෙන් දේශ චරිතයට ධාන වඩන්න පහසුවක් වෙනවා. මෝහ චරිතයද සහ විතරක චරිතයත් එක කර්මස්ථානයක් තියෙනවා. ආනාපාන සතිය. මේකේ කල්කින් ලද කර්මස්ථාන 34 හැරුණකොට ඉතිරි 6 ඕනෑම කෙනෙකුට ගැලපෙනවා. ඉතිරි කර්මස්ථාන කාටත් සාධාරණයි. මේම චර්යානුකූලව කර්මස්ථාන භාවනාවක් හොරා ගැනීමෙන් යෝගාවචරය වෙහෙසටපත් නොවි සමාගයේ කමඨාන මස්තක ප්‍රාප්ති කරගන්න සමත් වෙනවා. හැබැයි බුදුරජාන් වහන්සේ වැඩ ඉන්න කාලේ නම් ඒ පුජ්‍යලයන්ගේ චරිතය අනුරූපව කමඨාන් ලැබෙනවා. අභිඥාලාභි රහතන් වහන්සේලාටත් ඒ සත්ක්‍රියාව කරන්න පුළුවන්. ඒ හැර වෙන කල්යාණ මිත්‍රයන් වහන්සේලාට පරිසෙද්ධණීමක් නැතිනම් මේ කමඨාන් දීලා සුදුසු කමඨාන තෝරා ගැනීම තවකාස ලබා දෙන්න ඕනේ. යම් කර්මස්ථානයක් වඩන යෝගාවචරයෙකු දින 3ක් හරි සතියක් හරි එක කමඨානක් වඩලා බලන්න ඕනේ. ඊළඟ තවත් කමඨානක් මාරු කරලා බලන්න ඕනේ. මේව මාරු කර බැලීමෙන් යම් යම් කමඨානකදී සමාගයේ සිට වඩාත්ම සමාධිමත් වෙන ලකුණු තියෙනවා නම් ඒ කමඨාන තෝරා ගන්න ඕනේ. ඒක නිසා තමයි මේ භාවනා කර්මස්ථාන දෙන ගුරුවරු වරින් වර කමඨාන මාරු කරලා දෙන්නේ. සමහර යෝගාවචරයන් දෙකෙල්ලේම එකම කර්මස්ථාන නොගැලපෙන බැවින් කමඨාන මාරු කරලා දෙන්න තියෙනවා. එසේ යම් කිසි අවස්ථාවක සමාර්ථ යෝග්‍ය වූ සත්‍රායෝ කමඨාන තෝරා ගන්න ලැබුණා නම් ඒක ලොකු වාසියක්. පෙර ජාති ජාතින් ඉදියාප විසින් වැඩි වූ භාවනා කමඨාන් තියෙනවා. ඒ කමඨාන තමයි අපට අද සත්‍රාය වෙන්නේ. සරියුත් මහ රහතන් වහන්සේගේ ශිෂ්‍ය භික්ෂුන් වහන්සේ නමකට හාර මාසයක් දීලා තියෙනවා අසුභ කර්මස්ථානෙ. උන්වහන්සේ කර්මාර පුත්‍රයෙක්. බොහෝම රූප සම්පන්න තරුණ වයසේ කෙනෙක්. එනිසා සරියුත් මහ රහතන් වහන්සේ හිතලා තියෙනවා මේ තරුණ භික්ෂුවට රාගාදී කැටි කියලා අසුභ කර්මස්ථාන දුන්නා. නමුත් කමඨාන සාර්ථකුනේ නැහැ. බුදුරජාණන් වහන්සේ ළඟට උදේවරුක එක් කරගෙන ගිහින් බාර දුන්නා මේ මගේ ශිෂ්‍යයේ මාස හතරක් අසුභ කමඨාන වැඩුවා ප්‍රතිඵලයක් නැහැ මේ නමට උපකාර වන සේකවා කියලා. බුදුරජාන් වහන්සේ ඒ මොහොතේම පිළිතුරක් දුන්නා එසේනම් සාරි පුත්‍රයා හවසේ ඉන්න මේ නම හවස් වෙනකොට රහත් වෙලා ඉදි. ඉතින් උදේවරුේ පින්දපාත කටුවක නිමවා ලස්සන රතුපාත නෙළුම් මලක් මවා දුන්න මේ ශිෂ්‍ය භික්ෂුන් වහන්සේට කුටියේ පිටපැත්තේ වැලි ගොඩක් උඩ තියාගෙන මේක දිහා බලානින්න කිව්වා. එච්චරයි කමඨාන. ඉතින් ඒ විදිහේ මේ ස්වාමීන් වහන්සේ නෙළුම් මල දිහා බලානින්නකොට ලෝමිත කතන සමාපත්තියෙන් ධ්‍යාන පහළ වුණා. ධ්‍යාන තුලින් විපස්සනාවට හැරුණා. ඒ මොහොතේම මහරහත් භාවයටපත් වුණා. එදාම හන්දෑවේ සරියුත් මහ රහතන් වහන්සේ ගන්ධ කුටියේ වැඩමකොට මේ ස්වාමීන් වහන්සේ දෙතෙන්ද පැමිණි.